2558 වසරේ 6 වෙනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිත කාලයේම ජීවිතය සොයනවා. ජීවිත කාලයේම මැරීගෙන වැඩ කරනවා. ජීවත් වෙන්න අමතක වෙනවා. ඉතින් අපි සියලු දෙනාම ජීවිතය සොයාගත යුතුයි. ජීවත් වෙන්න. අපි කොහෙද ඉන්නේ? අපිට අයිති තැන කොතනද? අපි අවබෝධ කරගන්නේ කෙසේද? අපිට ලැබී තිබෙන ඉන්ද්‍රියන් වලින් ජීවිතය හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒව සියල්ලම ලැබිලා තියෙන්නේ ජීවිතය ඇරෙන්නට වෙන අන් සියල්ලම හඳුනා ගන්න, තේරුම් ගන්න, විඳින්න. ජීවිතේ විඳ ගන්නවත්, ජීවිතේ දැක ගන්නවත් ඉන්ද්‍රියක් නැහැ. ඒ නිසා තමයි මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුවිශේෂී විෂයක් ලෝකෝත්තර විෂය කියලා ලබාගන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් ඉක්මව වූ විෂය කියන එක සංකේතවත් වෙන්නේ, පැහැදිලි කරන්නේ ඒකයි. අපි තුල ජීවත් වෙන තුරු, මම මායි කියලා සිතන තුරු, මේ මගේ ආත්මයයි කියලා දැඩිව ග්‍රහණය කරන තුරු, තථාගතත්වය සත්‍ය ලෝකයේ අත්විඳින්න පුළුවන් කමක් නැහැ. අපිට පේන්නේ අසත්‍ය. ඒ නිසා සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා අපි අපෙන් ඈත් වෙලා ලෝකේ දිහා, ජීවිතේ දිහා බලන්න ඕන. මොනවද මගේ ආත්මය කියලා අපි ග්‍රහණය කරගෙන ඉන්නේ? රූපය. රූපය කිව්වහම ඒකීය රූපයක් නෙමෙයි, රූප. රූපස්කන්ධය. කන්දක් කියලා කිව්ව ගොඩාක්. රූපකන්දක්. රූප ගොඩාක් තියෙන ජීවිතය කියලා. වේදනා ගොඩාක්. වේදනාව පස්සේ තමයි ගමන් කරන්නේ. වේදනා ගොඩාක්. සංඥා ගොඩාක්. හදා ගන්න දේවල් සංස්කාර, සංකල්ප ගොඩාක්. විඥාන ගොඩාක්. ඒව පැමිණෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රයන් හයෙන් එකක් තියෙන ඕනම කෙනෙකුට මේ පහ හැදෙනවා. මේ පහ ඒ එක ඉන්ද්‍රියක් හරහා හැදෙනවා. ඇස කියන ඉන්ද්‍රිය හරහා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන පහම හැදෙනවා. කන කියන ඉන්ද්‍රිය හරහා ඒ පහම හැදෙනවා. නාසය කියන ඉන්ද්‍රිය හරහා ඒක ලැබෙනවා. දිව කියන ඉන්ද්‍රිය හරහා මේ පංච උපාදානෙ හැදෙනවා. ශරීරය කියන ඉන්ද්‍රිය හරහත් පංච උපාදානය හැදෙනවා. මේ මන කියන ඉන්ද්‍රිය හරහත් පංච උපාදානය හැදෙනවා. මේ සඩායතන කියලා කියන්නේ ඒකයි. වෙන් කරලා හඳුනා ගන්න තැනක තියෙන ධර්මතාවයක් නෙමෙයි සිත. උදාහරණයක් වශයෙන් අප්පුඩියක් ගහනකොට ඒ හඬ කොහේ තියෙනවද මොන අතේ තියෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒ හඬ කොහේ තියලා ලාවද කියලාත් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ හිත කොහේ තියෙනවද කොතන තියෙනවද කියලා එකක් නැහැ. ඒව ගැටෙන තැන, කෂ්ඨණේ වෙන තැන හටගන්න ශක්තිය. වේගයෙන් එවෙන ශක්ති තරංග මාලාවක් හටගන්නකොට ඒකීය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වයන් ක්‍රියාවලියක්, ස්වයන් ශක්ති ජනනයක් බවට පත් වෙලා හමාරයි ස්වභාව ධර්මයේ තුල සිදුවුණු නිර්මාණය තුලින්. සසර ගමන් කරනවා වේවා, නතර වෙනවා වේවා, මේ ශක්තිය මනාව හඳුනාගත යුතුය. අනන්ත සසරේ බොහෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛයන් වලට පත් උනේ මේ සිත හඳුනාගත්තේ නැති නිසා. මේ සිත හඳුනා ගත්තා නම්, මේ සිත තමාගේ වසඟයට ගත්තා නම්, තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ට අවශ්‍ය කරන පරිදි මේ සිත මෙහෙවා ගන්න. මුලදී සතර අපායෙන් මිදෙන තත්වයටත් ඒ දියුණු කිරීමෙන් අනිකුත් මාර්ගඵල ඥාන සහිතව සසරින් මිදෙන තත්වයට අධ්‍යයනු කරන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොටම කලින් බෞද්ධයෙක් විය යුතුයි. බෞද්ධයෙක් කියන්නේ බෞද්ධයෙක්. භවය මේ තියෙන්නේ භවයනේ, මේ භවය මනුස්ස භවය. බුද්ධ හෙවත් නිදහස් වීම, මිදීම, ඉක්මවා යෑම. භවය ඉක්මවන්න ඕන. භවයෙන් නිදහස් වෙන්න ඕන. භවය කියන්නේ ලබනාත්මට නෙමෙයි. මේ තියෙන්නේ භවය. මේ මොහොතේ තියෙන්නේ මේ භවය. භවයෙන් නිදහස් වෙන්න ඕන. භවයෙන් නිදහස් වුණාම එයාට තමයි කියන්නේ භව උද්ධ හේවත් බෞද්ධ. එහෙම නැතුව බෞද්ධෙක් වෙන්නේ නැහැ. ඔබ දැනුම විශ්වාස කරනකම්, සංකල්ප විශ්වාස කරනකම්, වචන විශ්වාස කරනකම් ඔබට බෞද්ධෙක් වෙන්න බෑ. ඔබට වෙන්නට පුළුවන් ලෞකික මිනිස්සේ පමණයි. මේ ලෝකයේ දේවල් හඳුනා ගන්න විඳින ඉන්ද්‍රිය ඥානයකින් හැමි පුඤ්ජලයක් පමණයි. වචන විශ්වාස කරනකම්, සංකල්ප විශ්වාස කරනකම්, ඇස විශ්වාස කරනකම්, කන, නාසය, දිව, ශරීරය, මන, කය කියන ඉන්ද්‍රයන් විශ්වාස කරනකම් නිදහස් වෙන්න බෑ. බුදුදහම සංකල්පයක් වූ නිසා බෞද්ධයන්ට බෞද්ධකම අහිමි වුණා. අනිකුත් ආගම්ද සංකල්පයක් වන නිසා ඒ හැම දෙයක්ම හීන ලෝකයක අතරමං වීමක් හා සමානයි. මනුෂ්‍යයා උගත යුත්තේ ආත්මීය ධාමයි, ඉක්මවා යුත්තේ ආත්මීය ධාමයි. මේ ලෝකයේ පරාජය කරන්න බැරි ජයග්‍රහණයක් ඔබ ලැබිය යුතුයි. ඔබ දකින ලෝකය තුළින් ඒක සොයා ගන්න පුළුවන්ද? ගින්නට, සුළඟට, ජලයට, සොර සතුරන්ට පරාජය කරන්න බැරි ජයග්‍රහණයක් සොයා ගන්න. පුජ්‍යලයකට කාටවත් මේ ලෝක ජයග්‍රහණය කියන එක තීරණය වෙන්නේ තව පුජ්‍යලයක්, තව කාරණයක් මත පදනම් වෙලා. එක් අය ජය ලබන්නට නම් තව එක්කෙනෙක් පරාජය විය යුතුයි. එහෙම නැත්නම් තව දෙයක් දෙවෙනි විය යුතුයි. ඒ ජයග්‍රහණය තව කෙනෙකුගේ අභියෝගයට ලක්වන ජයග්‍රහණයක්. තව අයෙකුගේ අභියෝගයට ලක් නොවන ජයග්‍රහණයක් ලැබිය යුතුයි. තව කෙකු පරාජය කර ලබන ජයග්‍රහණයක් නොවේ. අනන්ත ජින, අනන්තයේ දිනු කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේට මතක් කරනව, ආමන්ත්‍රණය කරනව. අනන්ත ජින, අනන්තය ඔබ හඳුනනු ඇති. ඒ අනන්තයේ ලැබූ ජයග්‍රහණය, අන්තයකට වැටිලා ලැබූ ජයග්‍රහණයක් නෙමෙයි. අනන්තය ජයග්‍රහණය කළේ අනන්ත ජින. අනන්තයයි අවබෝධ කරගත්තේ, අනන්තයයි ප්‍රත්‍යක්ෂ කරගත්තේ. එතකොට ඔබ අන්තයක ජින, අන්තයේ ජින, අන්තයක ජයග්‍රහණය. අන්තයක ජයග්‍රහණය නොකොට අනන්ත ජින. ඔබ අන්තයක් නෙමේ ජයග්‍රහණය කළ යුත්තේ, අනන්තයයි. දැන් මේ ලෝකයේ තියෙන ජයග්‍රහණ ඔක්කොම අන්තවාදී. ආගමික අන්තවාදීත්වය තියෙන්නේ, දේශපාලන අන්තවාදීත්වය තියෙන්නේ, ජාතික අන්තවාදීත්වය තියෙන්නේ, සංකල්ප වචනවල භාෂාවේ අන්තවාදීත්වය තියෙන්නේ. තවකෙකු පරාජයකට තවකෙකු ලබන ජයග්‍රහණයක්. ඒවා යම් දවසක ආයි පරාජයට පත් වෙනවා. ඒ නිසා අනන්තය දිනා ගන්න, ජය ගන්න. අනන්තයට කියන්නේ අකාලිකත්වය කියන්නේ ඒකයි. කාලය නැති. Timeless. Time නැති. 25 වෙනි පැය. එසේ පස්වෙනි පැය කියලා කියන්නේ තප්පර කටු නතර වෙලා, විනාඩි කටුවත් නතර වෙලා, පැය කටුවත් නතර වෙලා ගලා යෑමක් තියෙන ස්වභාවයක් තියෙන අකාලිකත්වය. එහි හිරු උදාවීමක් හෝ සඳ උදාවීමක් හෝ රැය උදාවීමක් හෝ දහවල උදාවීමක් නැත. එහි සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, ජෛන මොනම විදියක ජාතිකයෙක් නැහැ. ආගමිකයෙක් නැහැ. එහි සිටින්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද නොවේ, වෙනාන් කෙනෙක්ද නොවේ. අෂ්ට පුරුෂ පුද්ගල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුෂයෝ පුජ්‍යල වෙන්නේ මොනවද? හැම දෙයක්ම සම්මා කියන ගුණයෙන් සෝදනය කරගත් අය. දෘෂ්ටිය සම්මා කියන ගුණයෙන් සෝදනය කළාම දෘෂ්ටි නැති. සංකල්ප සම්මා කියන ගුණයෙන් සෝදනය කළාම සංකල්ප නැති. වචන සම්මා කියන ගුණයෙන් සෝදනය කළාම වචන නැති. කාලය ඉක්ම වූ කාලය සම්මා කියන ගුණයෙන් සේදුවා අකාලිකයි. රූපය සම්මා කියන ගුණයෙන් සොයදුවා රූප නිරෝධය. වේදනාව සම්මා කියන ගුණයෙන් සේදුවා වේදනා නිරෝධය. සංඥාව සම්මා කියන ගුණයෙන් සේදුවා සංඥා නිරෝධය. සංඛාරය සම්මා කියන ගුණයෙන් සේදුවා සංඛාර නිරෝධය. විඥානය සම්මා කියන ගුණයෙන් සේදුවා විඥාන නිරෝධය. ඇත්තේ වචන නැති බව පමණයි. එහි ඇති දෙයක් හෝ එහි නැති දෙයක් හෝ එහි මොනම ආකාරයක හැඩයක් හෝ දිශාවක් හෝ පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. එය විශිෂ්ට ඥානයෙන් හෙබි පුජ්‍යලයන් විසින් අවබෝධ කරගන්නා වූ විශිෂ්ටයන්ගේ ධර්මයයි. ඒ විශිෂ්ට ධර්මය අවබෝධ කරගන්නට ඔබට බෑ, මමට බෑ, කිනාට බෑ, අපිට බෑ, ඔහුට බෑ, ඇයට බෑ, කාටද අවබෝධ කරගන්න පුළුවන්? නොකිසිවෙකුටයි. ඒ උත්තරීතරත්වය අවබෝධ කරගන්නට පුළුවන් නොකිසිවෙකුටයි. එහෙමනම් ඔබ උත්සාහ කළ යුත්තේ නොකිසිවෙක් වන්නටයි. නොකිසිවෙක් වන්න ඔබට සියල්ල අවබෝධ වේවි. එම නිසා ඔබ ස්ත්‍රියෙක්ව පුරුෂයෙක්ව මේ ධර්මයේ සොයාගෙන යන්නට එපා. ඔබට කිසි දවසක ධර්මයේ මුණ ගැහෙන එකක් නැහැ. ඔබ සියල්ල අතහැරලා තමා නොකිසිවෙක් වන්න, ලැබිය යුතු සියල්ල ලැබිලා නොලැබිය යුතු සියල්ල නොලැබිලා විය යුතු සියල්ල වෙලා ඔබ පිවිසෙවි අකාලිකත්වයට. ඔබ කාලය පුජ්‍යලත්වය ග්‍රහණය කරගෙන සිටින තාක්කල් ඔබ කිසිවෙක් වී එය සොයන තාක්කල් නොකිසිවෙකුට අවබෝධ වන ධර්මය කිසිවෙකුට අවබෝධ වන්නේ නැහැ. එබැවින් ඔබ නොකිසිවෙක් හැටියට ධර්මයට පිවිසිය යුතුයි. එහි කිසිදු තර්කයක් නැතිව, එහි පූර්ව නිගමනයන් නොසොය ඔබ නොකිසිවෙක් වන්න. කාසියක් දිය බඳුනකට දැම්මහම හරි අපූරු අන්දමින් ඒ කාසිය ඒ දිය මදුන පතුලේ තැන්පත් වෙනවා. ඒ වාගේම ඔබ නොකිසිවෙක් බවට පත් වෙනවාත් සමගම ඔබේ හදවත පතුලේම ඒ ධර්මය තැන්පත් වෙනවා. ස්වභාව ධර්මය, තථාගතත්වය, අකාලිකත්වය, ශ්‍රී සද්ධර්මය ඔබ තුළ පදිංචි වෙන්න බොහෝම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. එහෙත් ඔබ වැට කඩුළු දාගෙන අවහිර කරලා තියනවා ධර්මයට පිවිසෙන්නට තියෙන මාර්ග. ඒ තමයි මගේ දෘෂ්ටි, මගේ සංකල්ප, මගේ වචන පුරවා තිබෙනතුරු ඒ වැට කඩුළු දමාගෙන ජීවිතයේ තියෙනතුරු අර ධර්මයට පැමිණීමට ඒක බාධාවක්. පුරෝගෙන ඉන්න දේවල් දුකද සැපද? බරද සැහැල්ලුද? විදුලි සරණ වදින විට තව තවත් ඒ විදුලි රැහෙන ඇල්ලීමෙන් ඔබට මිදෙන්න පුළුවන් කමක් නැහැ. එයා අතහැරිය යුතුයි. ඔබට යමක් දුකද, ඒ දුක නම් අතහරින්න. යමක් අනාත්මයි කියලා තේරෙනවා නම් ඒ අතහරින්න. යමක් අනිත්‍යයි කියලා දැනෙනවා නම් ඒක අතහරින්න. යමක් නිත්‍යයි කියලා හිතෙනවා නම් ඒත් අතහරින්න. යමක් සැපයි කියලා හිතෙනවා නම් ඒ පිටුපසත් දුක තියෙනවායි කියලා දැනගෙන යථාරින්න. යමක් ආත්මයි කියලා දැනනවා නම් ඒ තුලත් අනාත්මය තියෙනවායි කියලා තේරුම් අරගෙන අතහරින්න. ඔබ නিত্য වූ සංකල්පයේද අනිත්‍ය වූ සංකල්පයේද අතහරින්න. එවිට ඔබ නිරෝධය ළමයි. දුක්ඛ සංකල්පයේද සැප වූ සංකල්පයේද අතහරින්න. එවිට ඔබ නිරෝධය ළමයි. ආත්ම වූ සංකල්පයේද අනාත්ම වූ සංකල්පයේද අතහරින්න. එවිට ඔබ නිරෝධය ළමයි. ජීවිතය හා මරණය කොටස් දෙකකට නොබෙදා එය ඒකීය ධර්මතාවයක් හැටියට දකින්න. ඉපදීමක් වෙනම මරණයක් වෙනම නැත. මරණය සමග උපදී, උපදීම සමග මරණය. මරණයද උපතද යනු දෙදෙනෙක් නොව එකම වූ ධර්මතාවයයි. උපතේ අයිතිය මරණයටයි, මරණේ අයිතිය උපතටයි. උපතද මාගේ නොවේ, මරණයද මාගේ නොවේ. උපත මරණය අතහරින්න. ජරාවද මාගේ නොවේ, ජාතියද මාගේ නොවේ, ශෝකයද මාගේ නොවේ, දුක් දුම්නස් මාගේ නොවේ, ප්‍රීතිය සතුට සොම්නස මාගේ නොවේ, ඇති දේ මාගේ නොවේ, නැති දේ මාගේ නොවේ, කලකිරීම මාගේ නොවේ, ආශාව මාගේ නොවේ, නිරාශාව මාගේ නොවේ, පරණ පුරුදුකාරයා යදවාගෙන ඔබට නිවන සුවන්න පුළුවන් කමක් නැහැ. මමත්වය රූපය ඔස්සේ, වේදනාව ඔස්සේ, සංඥාව ඔස්සේ, සංකාරය ඔස්සේ යොදවා නිවන සැනසීම, සැහැල්ලුව, මෘදු බව, ශාන්ත බව සොයා ගන්නට පුළුවන් කමක් නැහැ. එබැවින් මම නිදහස් කරන්න, ඔබ බලාපොරොත්තු වනවාට වඩා වැඩි දෙයක් ඔබට ලැබේවි. මම යොදවා යමක් අවබෝධ කරගන්නවට වඩා වැදගත් මම නිදහස් කරන්න. එවිට ඔබේ ඉන්ද්‍රියන් නිදහස්. කාලයෙන් නිදහස්. ස්ත්‍රී භාවයෙන්, පුරුෂ භාවයෙන් නිදහස්. නිදහස ඇත්තේ පාලනයකින් තොර වූ තැනයි. නිදහස ඇත්තේ ග්‍රහණයකින් තොර වූ තැනයි. නිදහස ඇත්තේ පුජ්ජලත්වයෙන් තොර වූ තැනයි. ඒ සඳහා ඔබේ මනස මෙහෙයවන්න, පාලනය කරන්න. ධර්මයේ ස්වභාවය මනස තුල ගොඩනගන්න. ලෝකෝත්තර ස්වභාවය මනස තුල ගොඩනගන්න. සබ්බේ සංඛාරේසු අනිත්‍ය සංඥා. සියලු සංස්කාරකයන් නිත්‍ය කර නොගන්න, ග්‍රහණය නොකරන්න, අල්ලා නොගන්න. අනිත්‍ය යනු වචනයක් නොවේ. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. අනිත්‍ය යනු රූපයක් නොවේ. අනිත්‍ය යනු වේදනාවක් නොවේ. අනිත්‍ය යනු තැනක තිබෙන දෙයක් නොවේ. තැනක ඇත්නම් එය නිත්‍යයි. වේදනාවක් ඇත්නම් එය නිත්‍ය වූ නිසාමයි. රූපයක් ඇත්නම් එය නිත්‍ය වූ නිසාමයි. කාලය ඇත්නම් එය නිත්‍ය වූ නිසාමයි. ස්ත්‍රියක් පුරුෂයෙක් ඇත්නම් එය නිත්‍ය වූ නිසාමයි. ආගම ජාතියක් වර්ගයක් රටක් ඇත්නම් එය නිත්‍ය වූ නිසාමයි. සබ්බේ සංඛාරා අනිච්චා. කිසිදු දෙයක් නිත්‍ය කර නොගනී. ග්‍රහණය නොකරයි. මමත්වයද ග්‍රහණය නොකරයි. කිසිදු සංකල්පයක් ග්‍රහණය නොකරයි. කිසිදු ක්‍රියාවක් ග්‍රහණය නොකරයි. ග්‍රහණය නොකරමින් ක්‍රියා නොකරයි. හොඳ වැඩද නරක වැඩද, ලස්සනද අවලස්සනද, පින්ද පවුද, අතහැරීමද අල්ලා ගැනීමද, සියල්ල අත්හල කෙනෙක් විය යුතුයි. ඒ කෙනා කිසිවෙකු නොවිය යුතුයි. ඒකේන කිසිවෙකු නොවිය යුතුයි. කිසිවෙකු නොවන්න. එවිට ඔබ අත්හල පුජ්‍යලයා හෙවත් ආර්ය ශ්‍රාවකයා අර අත්හරින අරහත් මාර්ගයේ සිටින ආර්ය ශ්‍රාවකයා බවට පත් වෙනවා. ධර්මයේ ගුණ ප්‍රකට කරගන්න, ප්‍රගුණ කරගන්න, ප්‍රමුඛ කරගන්න. ධර්මය හසුරවන්න, ධර්මය වඩන්න. ධර්මයේ ගුණ ජීවිතේ පුරාම පතුරවන්න. එසේ නැතුව ස්වභාවිකත්වය යනු ඔබගේ පරණ පුරුදු විඥානය නොවේ. ඒ අස්වාභාවික තත්ත්වයක්. ස්වභාවික තත්ත්වය ඇත්තේ සද්ධර්මය තුළ පමණයි. උපතින්ම පුජ්‍යලයා අස්වාභාවිකයි. පැවැත්ම තුළ සියලු පුජ්‍යලයන් අස්වාභාවිකයි. පුතජ්ජනයෝ උම්මාදයෙන් යුක්තයි. එම උම්මාදයට ඉඩහැර බලා සිටීම ස්වභාවිකත්වය නොවේ. ස්වභාවිකත්වය ඔබ දැක නැත. ස්වභාවිකත්වය ඇත්තේ ලෝකෝත්තර ධර්මයේ පමණයි. ඔබ තුල ඇත්තේ අස්වාභාවික තත්වයයි. එබැවින් ස්වභාවයට පත්වෙනවා යැයි සිතා ඔබේ පුරුදු සිතුවිලි පරම්පරාවට ඉඩහැර බලා නොසිටිය යුතුයි. ඔබ ස්වභාවිකත්වයේ සොයා යා යුතුයි. ස්වභාවිකත්වය ඔබ වෙතට කැඳවා ගත යුතුයි. එය විශිෂ්ට වූ, අකාලික වූ, අවේදීත වූ, සියල්ලෙගෙන්ම නිදහස් වූ, විනිර්මුත් වූ, ඉන්ද්‍රිය නිරෝධයයි. පංච උපාදානස්කන්ධේ නිදහසයි. පටිච්ච සමුප්පාදේ නිදහසයි. වේදනාත්‍රේ අවේදීත තත්වයයි. පුජ්ජලේක් නොමැති අවස්ථාවයි. එයයි ස්වභාවිකත්වය. එය ඔබ තුල තැනී යුතුයි. ඒ සඳහා ප්‍රමුඛව ඔබ කිසිවෙකු නොවිය යුතුයි. කිසිවෙකු නොවන්නට සෑම විට වීරිය, ප්‍රඥාව, සතිය, සමාධිය යොදවන්න. ධර්මයට ඉඩහරින්න, ස්වභාවයට ඉඩහරින්න. ස්වභාවය හඳුනාගෙන ස්වභාවය නිරෝධය ඔබ තුල පතුරවන්න. ස්වභාවය ඇත්තේ අවේදීතවයි. එය ඔබ තුල පතුරවන්න, පුරුදු කරන්න. චේතනා කර්මයකට හසු නොවන, කර්මකාරකයකට නොබෙදෙන, කර්මශය කළ ඒ උතුම් ධර්ම ඥානය ප්‍රකට කරන්න. ඒ කර්මකාරකය එහි නැත්නම් එහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නැත. පංචස්කන්ධයක් හෝ සත්වයෙක් නැත. පුජ්‍යලයෙක් නැත. ආත්මයක් හෝ අනාත්මයක් නැත. සියලු වචනවලින් නිදහස් වූ, සියලු වේදනාවන්ගෙන් නිදහස් වූ අවස්ථාවයි. ඔබේ ඔළුවත් අතහැරලා, මනසත් අතහැරලා, තුන් කාලයම අතහැරලා විවෘත වන්නට පමණයි ඔබට හැකි. ධර්මය ස්වභාවයෙන් පිවිසෙනු ඇති. ධර්මය ඔබට ග්‍රහණය කිරීමට පුළුවන් කමක් නැහැ. ධර්මය මා විසින් අවබෝධ කරගත යුතුයි කියන පදනම අපි ඉක්මවා යා යුතුයි. මම නැති කර ගැනීමෙන් ධර්මය පිවිසෙනු ඇති. සමස්ත දෘෂ්ටි දුරු වෙනතුරු ධර්මය ප්‍රකට කරන්න. සමස්ත සංකල්ප දුරු වෙනතුරු ධර්මය ප්‍රකට කරන්න. සමස්ත වචන දුරවරණතුරු ධර්මය ප්‍රකට කරන්න. සමස්ත මමත්වය දුරවනතුරු ධර්මය ප්‍රකට කරන්න. ස්ත්‍රී භාවයෙන් නිදහස් වන තුරුම ධර්මය ප්‍රකට කරන්න. සියලු බැඳීම් වලින් නිදහස් වන තුරුම ධර්මය ප්‍රකට කරන්න. කිසිදු බැඳීමක් තුල නොරැඳෙන්න. සියල්ල අත්හරින්න. සියල්ල නිරෝධ කරන්න. සුභයද අසුභයද අත්හරින්න. පුජ්‍යලත්වයද අත්හරින්න. ස්ත්‍රී පුජ්‍යලත්වය අත්හරින්න. පුරුෂ පුජ්‍යලත්වය අත්හරින්න. වෙන භාවාත්මක ගුණයන් අත්හරින්න. දුකද සැපද අත්හරින්න. උපේක්ෂාවද අත්හරින්න. අතීතයේද අනාගතයේද වර්තමානයේද අත්හරින්න. කළුවරද ආලෝකයේද අත්හරින්න. සියලු සංඥා අත්හරින්න. සියලු වේදනා අත්හරින්න. සියලු නාම රූප අත්හරින්න. සියලු සංස්කරණයන් අත්හරින්න. සියලු ක්‍රියාවන් අත්හරින්න. ක්‍රියා නොකොට සිටීමෙන්ද නිදහස් වෙන්න. ක්‍රියා නොකර සිටීමෙන්ද නිදහස් වන්න. ක්‍රියාවෙන්ද නිදහස් වන්න. ක්‍රියා නොකර සිටීමෙන්ද නිදහස් වන්න. ක්‍රියා කිරීමෙන්ද නිදහස් වන්න. ක්‍රියා නොකිරීමෙන්ද ක්‍රියා කිරීමෙන්ද නිදහස් වන්න. ක්‍රියා නොකිරීමෙන්ද ක්‍රියා කිරීමෙන්ද නිදහස් වන්න. නිරෝධයි. සියල්ල නිරෝධයි. සියල්ලකින් නිදහස්. එයයි ධර්මයේ ප්‍රකට කරන්න. එය දියුණු කරන්න. එය පතුරවන්න. ඒ සඳහා වීරය කරන්න. ඒ සඳහා සිහිය යොදවන්න. ඒ සඳහා ප්‍රඥා යොදවන්න. ශේෂයක්ව ඉතිරි කර නොගෙන අත්හරින්න. අතහැරීමත් අතහරින්න. ඒ ආකාරයෙන් සියල්ල අතහරින්න. නිදහස යනු ක්‍රියාවක් නොවේ. නිදහස ඇත්තේ ක්‍රියාවක් නැති තැනයි. සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වීම නිවනයි. සැනසීමයි. සහනයයි. අධ්‍යාත්මික දිවගන යෑම දුවගන යෑම නතර කරන්න. අධ්‍යාත්මික දිවීම නතර කරන්න. පුජ්‍යලත්වය ඇති තාක් කල් ඔහු දිව යනවා. ඔහු නතර වෙනවා. ඔහු පිටුපසට ගමන් කරනවා. ඔහු කුමන හෝ ඉරියව්වක ජීවත් වෙනවා. සතර ඉරියව්වෙන් නිදහස් වන්න. පුජ්‍යලයා වාඩි වෙලා ඉන්නවා. පුජ්‍යලයා සිටගෙන ඉන්නවා. පුජ්‍යලයා ඇවිදගෙන යනවා. පුජ්‍යලයා සැතපීලා ඇලවෙලා සිටිනවා. මේ සතර ඉරියව්වෙන්ම නිදහස් වන්න. ඕනෑම කෙනෙක් ධර්මය දකින්නේ සතර ඉරියව්වෙන් තොරවයි. ධර්මය විඥාණයට දැකිය හැකි දෙයක් හෝ වේදනාවට විඳ දරාගත හැකි දෙයක් හෝ සංඛාරයට සංස්කරණය කළ හැකි දෙයක් හෝ නොවේ. එය ඉන්ද්‍රියන් වලින් පරිබාහිර වූ දෙයක්. ඉන්ද්‍රිය විෂය නොවන්නා වූ දෙයක්. එබැවින් ඉන්ද්‍රයන්ට ග්‍රහණය කර ගැනීමට උත්සාහ නොකරන්න. ඒ ග්‍රහණය කරන්නට ගොස් විහෙසට පත්වන්න. ඉන්ද්‍රයන්ගෙන් නිදහස් වන්න ධර්මය තුල ඔබ පදිංචි වෙනවා ඇති. කිසිදු වචනයක් සත්‍ය නොවේ. සත්‍ය යන වචනයද බොරුවකි. කිසිදු වචනයක් සත්‍ය නොවේ. සත්‍ය යන වචනයද බොරුවකි. සත්‍ය තුල කිසිදු වචනයක් නැත. සත්‍ය තුල සත්‍ය යන වචනයද නැත. එබැවින් අසත්‍ය වූ වචනයද නැත. සත්‍ය වූද අසත්‍ය වූද නොවන ධර්මයයි ලෝකෝත්තර. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ දහම පරම සත්‍ය. වචන අතහැර යන්න. සංකල්ප අතහැර යන්න. දෘෂ්ටි අතහැර යන්න. ඔබගේ ආත්මය තුළ කිසිවෙක් රඳවා නොගන්න. කිසිවක් රඳවා නොගන්න. ඒ වගේම කිසිවෙක් රඳවා නොගන්න. ඔබ මානසිකව කිසිවෙක් නොවන්න. ඥානමය වශයෙන් කිසිවෙක් නොවන්න. ඔබගේ විඥානය ඔළුව නිදහස් කරන්න. එයට පිවිසීමටයි පුරුද්ද. එය නිදහස් කරන්න. ඔබගේ චින්තනය, චේතනාව, ඔබගේ සිත නිදහස් කරන්න. පුරුත් චේතනාවට පිවිසීමටයි හිත නිදහස් කරන්න. ඇස නිදහස් කරන්න. පුරුත් ඇසට පිවිසීමටයි. එයින් ඇති පලක් නැත. එය නිදහස් කරන්න. තමන්ගේ කන් දෙක නිදහස් කරන්න. නාසය, දිව, ශරීරය නිදහස් කරන්න. මන ඥානය නිදහස් කරන්න. මේ මොහොතේ ඔබ කවුරුන්දයි බලන්න. මේ මොහොතේ ඔබ ග්‍රහණය කර ඇති රූපය හෝ වේදනාව හෝ සංඥාව, සංකාරය, විඥානය හෝ කවරක්දයි බලන්න. ශේෂයක් ඉදිරි කොට නොගෙන අතරින සුළු කොටසක් හෝ ඉදිරි කර නොගෙන අතරින මානසික වශයෙන් ඥානමය වශයෙන් ශේෂයක්වත් ඉදිරි කර නොගෙන අතරින අශේෂ විරාග නිරෝධෝ කිසිවකට නොඇලෙන්න කිසිවකට නොගැටෙන්න කිසිවක් ඉතිරි කර නොගන්න කෙනා පුඤ්ජලයා මමත්වය ක්‍රියාව චේතනාව කාලය පංච උපාදානය මේ සියල්ල අත්හරින්න ඔබගේ අතීතයේ දෙස හෝ නොබලන්න ඔබගේ වර්තමානයේ දෙස හෝ නොබලන්න ඔබගේ අනාගතයේ දෙස හෝ නොබලන්න ඔබගේ අතීත අනාගත වර්තමානයේ දෙස නොබලන්න ඇස උපාදානයෙන් වළකින්න අතීතය දැකීමෙන් වැළකුණා වෙනවා ඇස උපාදානයෙන් වළකින්න වර්තමානය දැකීමෙන් වළකිනවා ඇස උපාදානය කිරීමෙන් වළකින්න අතීතය දැකීමෙන් වළකිනවා ඉන්ද්‍රිය උපාදානෙන් පුජ්‍යල උපාදානෙන් බහැරවන්න ජීවිතයේ අත්විඳිය හැකි සොයා යාමෙන් නොව නතර වීමෙන් පමණයි ජීවිතය අත්විඳිය හැක්කේ සොයා යෑමෙන් නොව නතර වීමෙන් පමණයි පුජ්‍යලේකු හැටියට නතර නොවි පුජ්‍යලත්වයෙන් බැහැරව නතරවන්න එවිට කවදාවත් නැවත ගමන ආරම්භයක් හෝ පිටපසට යෑමක් හෝ රැඳී සිටීමක් නැත. සංසාර සාගරේ ජය ගන්න තරණය කිරීමෙන් හා නතර වීමෙන් වැළකී. තරණය කිරීමෙන් හා නතර වීමෙන් වැළකී සංසාර සාගරේ ජය ගන්න. අධ්‍යාත්මය ජය ගන්න නතර වීමෙන් හා දිව යාමෙන් වැළකී සියල්ලගෙන් නිදහස් වීමට කැමැත්ත උපදවා ගන්න. තමන්ගේ සිතෙන් යමක් ඇතහැරෙනවා නම් එයට සතුටු වන්න. සියල්ල අතහැරීමට කැමැත්ත උපදවා ගන්න. අධ්‍යාත්මිකව සියල්ල අතහැරුණද සම්මුතියෙන් කිසිවක් අහිමි නොවන බවද මතකයේ තබා ගන්න. එබැවින් අධ්‍යාත්මිකව සියල්ල අතහරින්න. රූපය දෙස නොබලන්න. වේදනාව දෙස නොබලන්න. සංඥාව දෙස නොබලන්න. සංකාරය දෙස නොබලන්න. විඥානයේ දෙස නොබලන්න විමුක්තිය ඇසින් විමුක්තිය නිදහස ගැන දකින්න සදහම් ඇසින් සද්ධර්මය ගැන දකින්න අකාලික ඇසින් අකාලික වූ ධර්මය දකින්න අමරණීයත්වයෙන් අමරණීයත්වය තුළ ජරා මරණ නැතිව ජීවත් වන්න බාහිරය දෙස නොබලා තමා දෙස බලන්න. බාහිරය යනු රූපයයි. බාහිරය යනු වේදනාවයි. බාහිරය යනු සංඥාවයි. බාහිරය යනු සංකාරයයි. බාහිරය යනු විඥානයයි. බාහිරය දෙස නොබලා තමා දෙස බලන්න. බාහිරය දෙස නොබලා තමා දෙස බලන්න. නැවත නැවත සිතේ ස්වභාවය පරණ පුරුදු වලට බැඳෙන්න. මොනවද විඥාණයෙන් විජානනය කරන්න. රූපයට ඇලෙන්න. වේදනාවට ඇලෙන්න. සංඥාවට ඇලෙන්න. සංකාරයට ඇලෙන්න. මේ ඇලීම තුල සිදුවෙන්නේ සිරවීම, කොටුවීම, බන්ධනේ වීම, ඒ රසවත්. එහෙත් ඒ ජීවිතේට දුක මුසු කරන සුළුයි. පැණි භාජනයක් මොනතරම් රසවත් වුවත් කුහුඹුවෙකු පඩ පිරිනතෙක් යවි එහිම ඇලීමිය දෙනවා. එවිට බඩ පිරෙන කම්බොන මී පැණිවල ඇති රසය ගුණය කවරකටද? පිළිතුරක් නොවන මාර්ගයක් කිසි විටක පිළිතුරු මාර්ගයක් හැටියට නොගන්න. එය මාර්ගය තුල ආරම්භයේද අවසානයේද පිළිතුර තිබිය යුතුයි. එනිසා මුලදී පිළිතුරක් වී පසුව එය ගැටලුවක් කර නොගන්න. එනිසා මාර්ගයේ මුලත් පිරිසුදුයි, අගත් පිරිසුදුයි. පිළිතුරේ හිතිබෙනවා. ඉන්ද්‍රියන් වල ස්වභාවයන් පුරුදු එකවර අත්හරින්නට පුළුවන් කමක් නැහැ. ඒය පිළිබඳව උරණ නොවන්න. කලබලයක් ඇති කර නොගන්න. බොහෝ දෑ ස්වභාවයක් කොට අත්හරින්නට පුළුවන්. එය ස්වභාවයක් කොට තේරුම්ගෙන එයට නොඇලෙන්නට පුළුවන්. රාත්‍රිය සමග අප තරහ නොවන්නේ මන්ද? එය ස්වභාවයක් වන බැවින්, ඒ ස්වභාවයක් කොට අපගේ මනස තේරුම් ගන්න ඇති බැවි. දහවල අපට බාධාවක්කට නොගන්නේ මන්ද? ඒ ස්වභාවයක් කොට බැවි. ඒ පිළිබඳව කලබලයක් නැහැ. ඒ මෙන්ම ස්වභාවිකත්වයන් ස්වභාවිකත්වයක් ලෙසත් පුජ්‍යලත්වයෙන් ගොඩනගන්නා වූ සිතුවිලි ධාමයන් පුජ්‍යලත්වයක් ලෙසත් හඳුනා ගන්න. විද්‍යා ඇසින් බලන්න, ධර්ම ඇසින් බලන්න. ආලෝකමත් තමන්ගේ සිතුවිලි සහ ක්‍රියාදාමයන් දෙස පැහැදිලිව දකින්න. ඒවායේ ඇති තතු ඒ ආකාරයෙන් විසඳා ගන්න. ඉවත් කළ හැකි ධර්මතා ඉවත් කරන්න, ඉවසා දරාගත් යුතු ධර්මතා ඉවසා දරා ගන්න, ස්වභාවයක් කොට සලකා සිටින්න ඕමනා ධර්ම ස්වභාවයක් කොට සලකන්න, ප්‍රත්‍යක්ෂ කරගත යුතු, ප්‍රකට කරගත යුතු, ප්‍රගුණ කරගත යුතු ධර්මතා ප්‍රකට කරගන්න. ඒ ප්‍රකටත්වය ධර්මයට අනුගතවයි, පුජ්‍යලත්වයෙන් තොරවයි. බලන කෙනෙක් නැති තැනින් ලොව දෙස බැලීම, සිතන කෙනෙක් නැති තැනින් සිතීම, ක්‍රියා කරන කෙනෙක් නැති තැනින් ක්‍රියා කිරීම, කාලයක් නැති තැනින් ජීවත් වීම, ජීවිතයක් නැති තැනින් උපදීම, එහෙමනම් එහි මරණයක් නැත. අභේදිකායෝ නිරෝධෝ සඤ්ඤ වේදනා සීති භවිස්සං සබ්භා උප සමින්සං සංඛාරා විඥානං අත්තංගමාති. රූපය බිඳි රූප සංඥාදිය සියලු සංඥාවන් නිරුද්ධ විය ගිය සියලු වේදනාවෝ සිසිල් වූහ නිවී ගියහ. සියලු ස්පර්ශාදී අවශේෂ සංස්කාරයෝ සංසිඳුනාහ. සියලු වේදනාය අස්තංගත විය, අස්තංගත අතුරුදහන් විය, අස්ථානගත විය, නිරුද්ධ විය. අභේදිකායෝ නිරෝධි සඤ්ඤ වේදනා සීති භවිස්සං සබ්භා ූප සමින්සෝ සංඛාරා විඥානං අත්තංගමාති. සියලු රූපයන්ගෙන්, වේදනාවන්ගෙන්, සංඥාවන්ගෙන්, සංස්කාරකයන්ගෙන් නිදහස් වුණා කියන ඒ අපූර්ව උදාන වාක්‍ය ඔබටත් කිව හැකිද? අභේදිකායෝ කය බිඳී ගියා. නිරෝධි සංඥා සංඥාව නිරුද්ධ වුණා. වේදනා සීති භවිස්සුම් වේදනාත්මක සියලෝම සංවේදීතා නැතුව ගියා. සබ්භා උපසමින්සු සියල්ලම සංසිඳුණා. සංඛාරා විඥානං අත්තංගමාය සංස්කාර විඥාන සියල්ල අතහැරුණා. ආත්මය කර නොගත්තා. එයින් නිදහස් වූවා. කුද්දකනිකායේ උදානපාළී පාඨලීගාම වංගේ සඳහන් වන පළමු ධබ්බ සූත්‍රය. මේ අපි ශ්‍රවණය කරන්නේ අර පුතජ්ජනෙක් විසින් නිර්වචනය කරන ලද පසුව පුතජ්ජනයෝ සමුදායක් වශයෙන් නිර්වචනය කරන ලද නිර්මල ධමය කියා ගන්නා වූ දේ නෙමෙයි. මේ නිර්මල ධර්මය ප්‍රත්‍යක්ෂ කරන ලද වගකීමකින් යුක්තව දේශනා කරනවා. මේ ලෝකේ ඉන්නවා නම් මේ මම කියන දෙයට මම වග කියනවා. මේ දේවල් සාංසාරික නිදහස උදෙසා, විමුක්තිය උදෙසා, මාර්ගඥාන ඵල උදෙසා කියලා එහෙම පොරොන්දුවක් දෙන අය හරි අඩුයි. එහෙම හැකියාවක් තියෙන අය හරි අඩුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේගේ කිය හැඩ නගනගා කිව්වත් ප්‍රත්‍යක්ෂ නොවියුගේ අයගේ හදවතින් පිට වෙන්නෙම සත්ව පුජ්‍යල ආත්ම සොරය. ඒගොල්ලන්ගේ ධර්මයේ අවසානයේ ගිහිල්ලා නතර වෙන්නේ අන්තයේ. එක්ක පිළිකුල්ලන්තේ, එක්ක දුක්ඛාන්තේ, එහෙම නැත්නම් සුඛාන්තේ. අත්ත කියලා මතානුයෝග නැත්නම් කාමසිකානියෝ. ඒ වගේම සංඥාව බර කරනවා, කොහේ හරි ගිහිල්ලා හිර කරනවා. මේක සියලු සංඥාවන්ගෙන් නිදහස් කරනවා. ඇයි ඒක කරන්න පුළුවන්? සංඥාවෙන් නිදහස් වූ අයෙකුට පමණයි. සංඥාවකින් යුක්තව ජීවත් වෙන කිසිම හාමුදුරු කෙනෙකුට, කිසිම දේශකයෙකුට සංඥා නිරෝධයක් අනිත් කෙනා තුළ ඇති කරන්න බෑ, ජනනය කරන්න බෑ. ඒ හේතුව ඔවුන් සංඥා විඥාන සහිතව ජීවත් වෙන නිසා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කෙනෙක් ගිම්ම ශ්‍රී සද්ධර්මය අසන්න ඕන. ඒ ඇසීම තුළ ඒ සොරය, ඒ වචනය පවා පිට වෙන්නේ අර ලෝකෝත්තර සද්ධර්මය සමග අකාලිකව, අවේදීතව, විරාගිකව, නිරෝධ සහගතව තමයි ඒ වචන පිට වෙන්නේ. ඒ වචනවල නැහැ වචන. ඒ දේශනාව තුල නැහැ සංකල්ප. ඒ දේශනාව තුල නැහැ තෘෂ්ටි. ඒ දේශනාව තුල නැහැ ලෝභ, ద్వේෂ, මෝහ. ඒ දේශනාව තුල නැහැ. ওই තරහ කියන එකේ තියෙනවා මේ කරුණාව කියන එකේ ගත්තොත් මේ පැත්තෙන් පැහැදිලි කරොත් ඕකේ තියෙනවා මේ මෝඩ කරුණාවකුත් තියෙනවා, ප්‍රඥාවන්ත කරුණාවකුත් තියෙනවා. තේරුණා නේද? දැන් මේ රටේ ත්‍රස්තවාදයක් ආරම්භ වුණා. ඔය අරන්තලා භික්ෂු ඝාතනය වගේ දේවල් කරලා ආරම්භ වුණා. මෝඩ කරුණාව තියන අය මොකද කරේ? හා හා හා යුද්ධ කරන්න එපා, ඒගොල්ලන්ට ගහන්න එපා, ගහන්න එපා කියලා බේරුවා. අවසානයේ මොකද වුනේ? මිනිස්සු දහස් ගාණක්, ලක්ෂ ගාණක් නැති වුණා. සෝමහාමුදුරු වගේ අය මොකද කිව්වේ? ත්‍රස්තවාදයට ඒ විදිහට උත්තර දෙන්න ඕන, ඕක ගහලා ඉවරයක් කරනවා මිසක් වෙන විසඳුමක් නැහැ කිව්වා. එතකොට උන්වහන්සේ දිහා කොහොමදද බලුවේ? අන්න අකාරුණික වචනයක් කියලා. හැබැයි ඇත්තටම කරුණාවන්ත වචනේ තිබ්බේ එතන. තේරුණානේ? දැන් බහුගේ කාලේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට බණට වඩිද්දි ගහලා තියෙනවා. මොනම හරි විදියකින් ටිකක් දැනින්න උත්තරයක් නොදුන්න නම් මොකද වෙන්නේ? මේවට ඇවිල්ලා අපිට ගිහලා යනවා. දැනෙන්න තදින් උත්තරයක් දෙන්න ඕන. එහෙම කරන්න අමාරුයි. මුලින්දම ඒවා පාලනය කරන්න ඕන. එහෙම නැතුව මේ තමන්ගේ ජීවිතේ දිය කර හරින මේ මෝඩ එකක් නෙමෙයි තියෙන්නේ. සැරෙන්, හොඳින්, ධර්මානුකූලව, උපායශීලීව ධර්මයේ දැක්ක කෙනෙක් ජයග්‍රාහී පියවරකටමයි පය තබන්නේ. එහෙමයි. ඒ නිසා මේ කිසිම විදියකින් මේක අර කරුණාවේ කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක සමනේ වෙන විදිහට පාවිච්චි කරනවා මිසක් ඒව තව තවත් වැඩි වෙන විදිහට අදූරදර්ශීව මෙහෙවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සම්මුති පරාශය තත්වයක් වේවා, නිලයක් වේවා, අභිමානයක් වේවා, ඒව තවත් පූර්ණත්වයට පත් කරගන්නවා මිසක් ඒව මේ දිය කරලා මේ පුතජ්ජනයන්ට බාල්දු වෙන මට්ටමට එන්නේ නැහැ. බුදුජාණන් වහන්සේ කාටවත් වඳින්නේ නැහැ. අනේ එහෙනම් මම මොහොතම නියතමානී කියලා ඔක්කොටම වඳින්න තිබ්බනේ. වඳින්නේ නැහැ. රහතන් වහන්සේලා බිම වාඩි වෙලා බණ කියන්නේ නැහැ. අගෞරවයෙන් කියනෝක බණ ටිකක් කියලා කිව්වොත් කියන්නේ නැහැ. හේතුව අභිමානයක් තිබුණා. පාත්‍රයක් අරන් පිණ්ඩපාතේ වැඩියත් ඉල්ලන්නේ නැහැ. බඩිකින්නේ ඉන්නේ ඉල්ලන්නේ නැහැ. සද්ධාවෙන් සතුටෙන් ගෞරවයෙන් දෙයක් පිළිවෙලමොත් ගන්නු නැත්තම් ගන්නෙ නෑ. ඒකයි හරි වැදගත්. දැන් අපි පහුගිය දවසක මේ බුද්ධ රූපයක් බෙදාගෙන ගියා. යනකොට මුස්ලිම් නිවසකින් ගෑනු ළමෙක් ඇවිල්ලා මේ මුදලක් දුන්නා. දීලා කියනවා බුද්ධ රූපේ නම් එපා. අපි ගෙදර තියාගන්න දෙන්නේ නෑනේ. මේ උපකාරය කරන්න කැමතියි. මං කෝයාට මොනවා හරි හේතුවක් තියෙනවනේ බුද්ධ රූපේ පයි කියන්නේ. ඔව්. ඒකර මටත් මොකක් හරි හේතුවක් හදාගන්න බැරිද වාගේ සල්ලි එපයි කියන්නේ. පුළුවන්. එතකොට මගේ බුදුහාමුදුරුව මොනම හරි හේතුවකින් ඔයාට එපා නම් ඔයාගේ සල්ලි මට කිසිම හේතුවකින් මටත් අවශ්‍ය නැහැ. ඔය හේතුව වගේම මේ හේතුවත් ප්‍රබලයි. සිතුවිල්ලට ඔයාට බොහොම පිං. නෑ නෑ අපි දෙන්න කැමති. දෙන්න කැමති වුණත් no thanks. ඉතින් ඒ නිසා ගත්තේ නෑ. ඒ ප්‍රතිපatti. එතකොට මමත්වේ නේද? මමත්වේ නෙමෙයි. ඒක තමයි අභිමානය. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒක තමයි විශිෂ්ටත්වය. බාල්දු වීම නෙමෙයි. මේ උගන්වලා තියෙන්නේ කොහොමද පාපිසි වගේ වෙන්න ඈ වැඩි හිටියොන්ට ගරු කරන්න ඈ කියන දේ අහගෙන ඉන්න එහෙම විය යුතු නෑ. ඔව් ඒක නිසා මේ අභිමානය කියන එක ඒ ශ්‍රේෂ්ඨත්වය කියන එක රැක ගන්න ඕන තමන්ට දෙයක් තියෙන නිසා ඒක තියෙන්න ඕන. යන වහන්සේ ඉන්න විමසනවා ඔබ වහන්සේ අනිත් අයගේ හිත රිදවනවාද කියලා. සාමාන්‍ය එක ක්‍රමයක් තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න විසඳන. ඒ ක්‍රමය තමයි ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නයක් මහල විසඳනවා. ඒක එක ක්‍රමයක්. මෙතෙන්දී ඉතින් ප්‍රශ්නයක් ඇහුවා. ඔබේ දරුවාගේ උගුරේ මොනවා හරි කැබලිති සිර කරගන්න මාළු කට්ටක් හරි මොකක් හරි සිර කරගන්න ඕන. සිර කරගත්තාම ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ගිරියට ඇඟිල්ල දාලා මේ කෑ ගහද්දි මම ලේද්දි මම ගන්නෝ ඒ කටු එළියට. ඒ මොකද? ඉතින් ලේ ආවා වගේ කෑ ගැහුවා වගේ නෙමෙයි ස්වාමීනි. ඔහු මැරෙනවා. මේ ගත්තනේ තුනත් කටුව. ඒ නිසා ඒ ක්‍රමවේද අද සමාජයේ අය දන්නේ නැති නිසා රෝහලට ඔහි අරයි යනවා. අරයි යන අතරේ ඉර වෙලා මැරෙනවා. ඒ අර ටිකක් පොඩි පොඩි ඒ ක්‍රමවේද ටිකක් ජනතාවත් වෛද්‍යවරයෙක් වගේ ඉගෙන ගන්න ඕන. එතකොට ප්‍රථම ආධාර කියන්නේ ඒවා. ඒව ඉගෙන ගැනීමෙන් එයාට බලක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගන්නවා තවරිදුනත්. ඉතින් ඒ වගේ කිව්ව බුදුරහාමුදුරුවෝ කෙනෙකු යහමගට යොමු කරන්න රිදවන්න සිදු වුණොත් කෙනෙක්ව රිදවන්නත් සිද්ධ වෙනවා. දැහැමකට ගන්න. නමුත් ධර්මානුකූල ජයග්‍රහණ උපායශීලීව ජයග්‍රහණ බුදුජානක වහන්සේලා ලබා ගන්නවා. රහතන් වහන්සේලා ලබා ගන්නවා. ඒකයි වටිනාකම තියෙන. පරාජිත වෙන්නේ සිංහ රාජයානේ. සිංහ පරාජිත වෙන්නේ කෑ ගහලා দমনය කරන්න පුළුවන් තරලා තියෙනවා. ඇහැහලා দমনය කළා, සටන් කරලා দমনය කර ගන්න පුළුවන් තරම් සටන් කරලා দমনය කරගත්තා. කාටවත් මේ පලායන නිවට වෙන වළං හෝතන ගෘහසේවිකා මානසික මට්ටමක් ඇති කරගන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකාව කියන්නේ මේ වෙනකොට තියෙන ගැහුවයිට ඒක. අපි ගෘහසේවිකාව වෙන්න ඕන කියලා. කවුද ඉතින්ද දාන්නේ? ඒ අපි මේ කියන්නේ මේ යටහත් පහත් වෙන්න ඕන, කියන දේ අහන්න ඕන, කීකරු වෙන්න ඕන, හරියට වැඩ ටික කරන්න ඕන. ඒව වෙන්න එපා. ඒව වෙන්න එපා.